ඓතිහාසික රැළියට නුගේගොඩට වඩා විශාල ප්‍රමාණයක් එකතු වෙමින් ඉන්නවා. අද දිනේ රාත්‍රියේදී මේකට එකතු වෙයි. ඒට දිනේදී අනිවාර්යයෙන්ම එකතු වෙයි. ඒ එකතු වෙන ගොඩක් සමග අපි එකතු වෙලා මේ ගමන ආරම්භය කරනවා. ඒක අවසන් කරන්නේ අතිගරු ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කරමින්.